ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඔබට ඉගෙන ගන්නට ලැබෙන දහම් කරුණ හරි වටිනවා. හරි උපකාරයි. මොකද ධර්මය ඉගෙන ගන්න නොලැබීම නිසා අපි අතින් ගොඩාක් කුසල් මඟහැරුණා. පින් කරන ගොඩාක් අවස්ථා මඟහැරුණා. ඒක උපමාවකින් ගත්තොත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුල් වෙලා මේ පිරිසුදු ධර්මය දේශනා කරන්න ගත්තේ නැත්නම් සූත්‍ර 18 10ක් තියෙනවා කියලා දන්නේ නැහැ. ගිරවා මොනවද කෑවේ කියලා අහනකොට බොංචි බොංචි කියන වාගේ ත්‍රිපිටකේ ත්‍රිපිටකේ කියලා කී කියයි. නමුත් දන්න ත්‍රිපිටකය නැහැ. ඒතර ලොකු ස්වාමීන් වහන්සේ ධර්මය කියපු නිසා මිනිසුත් ධර්මය කියුවා. මිනිසු ධර්ම ඒතර ත්‍රිපිටක පොතක් අල්ලන්නේ නැතුව පන්සල් වල ත්‍රිපිටක පොත් කබඩ් වල දාලා වහලා තිබ්බේ. අපි අඳුරන පන්සලක් තියෙනවා. ඒ පන්සලේ ත්‍රිපිටක පොත් කබඩ් එක දොර අරින්න යනකොට ඒ යතුරු දැන් දොර ළඟට ගිහිල්ලා ඒ කබඩ් එකේ දොර අරිනකොට කබඩ් එක ළඟින් නයා මතු වෙනවා. නාගේ ලොකු හඳුරු මැරිලා කබඩ් එකට ආසාව. සසර දුකෙන් නිදහස් වෙන්න ධර්මයක් තියෙන එක ධර්මයේ ත්‍රිපිටකයේ තියෙන ඒ ත්‍රිපිටකයේ ළඟම නයා වෙලා ඉපදුනා. ඊට පස්සේ ඔහොම තිබ්බ යුගයක තමයි මේ ධර්මය කියන්න ගත්තේ. අහිංසක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. පෙරෙන මම දැක්ක මට හරියටම මට ආපහු ඒ පොත මතක් වුණොත් පෙරවදනක තියෙනවා ත්‍රිපිටකයේ එක හාඳුරු නමක් ලියලා පරිවර්තනය කරපු මේ භාෂාව ගැඹුරුයි. මිනිසුන්ට තේරෙන්නේ නැති බව හැබෑව. නමුත් සිංහලයේ ව්‍යක්ත බවත් ප්‍රෞඩත්වය රැක ගැනීමහිලා මෙසේ පරිවර්තනය කරම්හ කියල උන්නාසේ ලියලා තියෙනවා. ඒ කියන්නේ සිංහල භාෂාවේ ප්‍රෞඩත්වය රැකගන්න තමයි පැරණි ගැඹීර වචන දාලා තියෙන්නේ. නමුත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එහෙම තියේදී මිනිසුන්ට සරලව ත්‍රිපිටකයේ තේරුම් ගන්න ලොකු සංස්ස පරිවර්තනය කළා. ඒ පොත්ම කියවලා අසත්ව සඳ බාල පෘථජන මිනිසු ඒ පොත්වලම ඇද වෙනවාද? කෙලෙහි ගුණ නැහැ. ඒ සත්‍යයට මේ බුද්ධ ශාසනය පිහිට නැහැ. ත්‍රිපිටක පොත් කබඩ් එකේම නයා වෙලා ඉපදුනා නම් පොත් ටික තියෙද්දි ඒ පොතක් බණ පොතක් ළඟ තිබ්බට සුගති උපදින්නේ නැහැ. මුළු ත්‍රිපිටකේම ළඟ තිබ්බට සුගති උපදින්නේ නැහැ. එක බණ පදයක් හරි තේරුම් ගත්තද, පැහැදුනාද, අවබෝධ කළාද, ඒ තුලිනු යාට බුද්ධ ශාසනය පිහිට ලැබෙන්නේ. ඊට පස්සේ ජාතක කතා කියලා කියනකොට ඒක මිනිසු ගණන් ගත්තේ නැහැ. මේ බුද්ධ ශාසනය වෙනම අරහත් පරපුරක් හිටියා ජාතක බහනක. ඒ රහතන් වහන්සේලා වෙනම කොට්ටාසයක් හිටියා ජාතක කතා වලින් විතරක් දහම් දේශන. අද ජාතක කතාවකින් දහම් දේශද්දී දැන් වැඩි ඕනේ නැහැ පහුගිය කාලවක වානුවේ මේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ජාතක කතා පරිවර්තනය කරන්නේ අම්මෝ මිහිර. බුදුම මිහිරි ධර්ම භාණ්ඩාගාරයක්. අපේ ජීවිතේ අඩුපාඩු පේන්න ගන්නවා කෙලවරක් නැතුව. ඊට පස්සේ ඒ දහම් රසයේ විඳිනකොට අපිටත් හිතුණා ජාතක කතා මිනිසුන්ට කියලා දෙන්න නැත්නම් හොඳයි කියලා. ඇත්තටම අපි නම් මේ අවබෝධ වුණා තේරුණා කියලා ලෝකෙට මේ ගාම්භීර දෙයක් ඉස්මතු කර කර යනවට වැඩිය මනුස්සයන්ට ප්‍රායෝගිකව නැගිහිටින්න පුළුවන් විදිහට දහම් දෙසන්න අපි උත්සාහ කරනවා. අපේ ගුරුවරයා අපිට එහෙම උගන්වන්නේ. මිනිසුන්ට නැගිහිටින්න පුළුවන් තැනකට උගන්වන්න. එහෙම ජාතක කතා කියලා දහම් දේශනකට අපිට චෝදනාව ඔබ වහන්සේලා ජාතක කතා විතරයි කියන්නේ කතා විතරයි කියලා. මං ඒත් ඇහුවා මේ ජාතක කතා විතරයි. එක ජාතක කතාවකින් බණක් අහලා ඔය. ඊට පස්සේ මං ඇහුවා මේ ජාතක කතා කියන එක කියලා දුන්නේ අපේ තාත්තද? එතකොට නෑ බුදුරජාණන් වහන්සේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් කියන්නේ. ඒ වුණාට හිස්පුරුෂයෝ මොනවා කියාගෙන ගියත් අහිංසක මිනිස්සු ඉන්නවා. අහිංසක මිනිස්සු ඉන්නවා. වරදින් නැගිහිටින අය ඉන්නවා. කුසලයේ ගන්න අය ඉන්නවා. සත්පුරුෂ අය ඉන්නවා. පින්වන්ත අය ඉන්නවා. ඒ අය උදෙසා දහම් දේශනා කරනවා. අදත් ඒ වගේ මිහිරි ජාතක කතාව. අතිශයින් මිහිරි. මේ ජාතක කතාවේ කියවෙන්නේ සීලය ගැන. ඇත්තටම පංචශීලය මම කියන්න උත්සාහ කළේ ඒතකොට ධර්මය කෙනෙක් කියපු නිසා ධර්මය අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේ තමයි පින් ගැන කෙනෙක් කියනකොට පින් කරන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තරම පින ගැන කියල දුන්න නැත්තම් සෑයේ බෝධිය වටිනාකම අපට කල්යාණ මිත්‍ර ඇසුරින් ඇහුන් නැත්තම් මිනිස්සු මේ විදිහට චෛත්‍ය වඳින්නේ නැහැ. මේ විදිහට බෝධි වඳින්නේ නැහැ. මොකද සිවුරු දරාගත් මිනිස්සු අතර ප්‍රචලිත උන්වහන්සේලා පවා චෛත්‍යයට වඳින්න එපා, බෝධියට වඳින්න එපා, ගැඩොල් වලට වඳින්න එපා කියලා තුනුරුවන්ට ගරහ ගියා. ඒ නිසා මේ පුදුම දෙයක් කල්යාණ මිත්‍ර සේවනයේ නොලැබුණා නම් ඉවරට ඉවරයි. ඉතින් ඒ වගේ සීලය ගැනත් එහිමයි. අපිත් පුංචි කාලේ සීල් රකින්න ආසයි. අපි පොයේ පන්සලේට සීල් ගන්න ආසයි. නමුත් මෙහෙම එකක් වුණා. අපි පුංචි කාලේ සීල් ගන්න ගිහිල්ලා එනකොට මිනිස්සු කිව්වා උඹලා කන්ට ආසාවෙන් තමයි සීල් ගන්නේ කියලා. ඇයි පොයදාට තේ දෙනවන්නේ? මිනිසුන් දෙන කෑම කන්ට ආසාවෙන් සිල් ගන්නේ කියලා. එතකොට අපේ හිතට මොකද්ද වුණා? ඒ සසරේ පුරුද්දටද කොහෙද අපි සිල් ගන්න එක නතර කළේ නැහැ. ඊට පස්සේ ওই විදිහට එක එක දේවල් වලින් මේ මිනිස්සයා පහලට දානවා. සීලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මට වෙච්ච දේවල්. ඊට පස්සේ දවසක් මම තැනකින් යනකොට මේ මහතේ දෙබරයක් ඇවිස්සලා දෙබරෙද්ද කොහෙද කෑවා. ඊට පස්සේ ළඟ හිටපු වයසක මිනිස්සෙක් කිව්වා ඈ උඹ සිල් ගන්නවානේ කෝ සීලේ බලේ කිව්වා. ඊට පස්සේ තව දවසක් මම සිල් මේ පුංචි කාලේ ඊට පස්සේ මම අපි සීල් පන්සලේ සීල් ගන්නවා. සීල් එරන් ගෙදර ඇවිල්ලා දවසක් වුණ කඩේ ගියා. කඩේ ගියාට පස්සේ කඩේ හිටපු මිනිස්සු වට කරගෙන මම කිව්වා උඹලා සිල් ගන්නවා නා හිර ගන්න එපා. ඒතර මන් දන්නේ හිරේ කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා අම්මලා ගිහම මොකද්ද අම්මා හිරේ කියන්නේ කියලා. අම්මලා ඉතින් hina වෙලා කවුද බං කිව්වේ කියලා. හිරේ කියන්නේ විවාහයක් වෙනවට. හැබැයි වචනේ නම් හරි. ඊට පස්සේ ඔය පොඩි උන්ගේ හිතට දාන ඒවා. සීලයට ගැරෙහුවා. ඒ වනාහි සීලයට ගැරෙහිමයි. ඊට පස්සේ තව අපි සීල් ඕන භාවනා වැඩසටහන් වලට යනතුරු අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ 12 වසර 13 වසර ඉගෙන ගන්න කාලේ අපි භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා එනකොට මිනිස්සු කෝ සීල් ගන්න ගියා අඩියක් ඵලයන් උඩින් එහෙනම් හිස් ලෝකේ ಗುಣධර්මයට ගැරෙහුවා. ඒව මුල් කරගෙන අහිංසකයින්ට පුළුවන් වීරිය මන්දි අනිත් අයගේ උපකාරයෙන් කුසල් වඩන කොට්ටාසයක් ඉන්නවා. ඒ අය අනිතයගේ උපකාර නොලැබුණාට පස්සේ කුසල් දහම් වලින් පිරිහිනවා. ඒ නිසා පංචශීලියවත් රකින්න බෑ. අම්මලාම කියනවා දරුවන්ට උඹලා බුරුවක් කියලා වරෙල්ලා. අර මාමාවොත් මේක කියපන්, අර නැන්දාවොත් මේක කියපන් කියලා අම්මලාම දරුවන්ට බොරු ඉගැන්නවා. පංචශීලියවත් නෑ. ඔන්න දැන් දහම් වැඩසටහන් ටික ටික යනකොට තේරෙනවා Taman සිල්වත් වෙන්න ඕන කියලා. අඩුම තරමේ පංචශීලියවත් රකින්න ඕන. අද කාලේ මේ ධර්මයේ දිනු කරන්න ඕන බුද්ධ ශාසනය බේර ගන්න ඕන කියලා කෑකෝසම් ගහන හිස් ගිහි මිනිස්සු ලෝකයක ඉන්නවා. බුද්ධ ශාසනය ජාති ආගම් වෙනින් කැප වෙන්න ඕන කියලා පංචශීලියවත් නැහැ. තමා තුළ ಗುಣධර්මයක් නැතුව ලෝකී ಗುಣධර්ම උපද්දවන්න හදනවා. වෙයිද මේක? වෙන්නේ නැහැ. මාගේ ශාස්ත්‍රුණාසේ තමා ධර්මයේ අවබෝධ කරගෙනයි ලෝකෙට දහම් දෙසුවේ. ඒ දේශනා කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ට පිංග්‍රස් කර ගැනීම පිණිසත් කුසල් ඉපදවීම පිණිසත් තමන්ගේ සිතෙහි විමසීම පිණිසත් විමුක්ත ආයතනයක් පිණිසත් ධර්මයේ දේශනා කරන්න කියලා. අපි වුණත් මේ ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරලා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. දැන් අද ධර්ම දේශනාවේ නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි කියලා ගාථාව පළවෙනිම පටන් ගන්න අපි බණ කිව්වේ. මේ තුනුරුවන්ට වැඳලා බණ කියන එක ආරම්භ කළෙත් මේ මහමෙවුනාද. ඊට පස්සේ ඉතින් ඒ නිසා පින්වත්නි සත්පුරුස ඇසුරෝන. එතකොට පංචශීලියක් ගැන ඔන්න අපි අහලා තිබ්බා. ඊට පස්සේ උපෝසත සිල් ගන්නවා, පෝයට සිල් ගන්නවා. නමුත් සමහර වයසක මිනිසුත් ඉන්නවා පෝයට සිල් ගන්නවා මේ සිල්පද අට දන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කොච්චරද කියනවනම් අපිට කිව්වා අපි ඉස්සර සිල් ගන්නකොට 12ට කලින් ඉඳගෙන ඕන තරම් කාපල්ලා. 12ට කලින් හැබැයි ඉඳ ගනින්නලා. හොඳට ඉඳගෙන ඉන්න පුළුවන් දක්ෂයෙක් හිටියොත් පැය 24ෙම සිල් රකින්න පුළුවන් එයාට ආහාරත් ගනිමින්. ඊට පස්සේ ඔය විදිහට අනේක ප්‍රකාර නාඩගම් පන්සලේ සිල් මඬුවේ සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඔයාලට කවුරුහරි අහිංසක සිල් රකින්න ආස කෙනෙක් ඉන්නවා නම් ඒ හැට උපකාර පිණිස අද සීලය ගැන තියෙන ජාතක කතාවක් කියන්නේ. ඉතින් පින්වත්නි, සීල් ගත ඊටවත් සීලයේ තියෙන පංච සීලයේ ඊළඟට තව කෙනෙකුට පුළුවන් බඹසර පංච සීලයේ සමාදන් වෙන්න. කියන්නේ පංචශීල් පද පහත් එක්ක බ්‍රහ්මචාරී බව සමාදන් වෙනවා. එතකොට ඒ කාලවකවානුවේ කිසිම කාමක දෙයක් ලිංගික දෙයක් කරන්නේ නැහැ. ඒක උත්තමයි. පංචශීල් පද පහත් එක්ක රකින්න. තව සමහර හිට ඉන්නවා රැයට කන්න අමාරුයි නම් සීල් රකින්න බඹසර රකින්න පුළුවන් සීල් රකින්න පුළුවන් හැබැයි රැයට කන්න නැතුව ඉන්න අමාරුයි. ඒ අයට පුළුවන් ආජීවට්ටම සීලයේ සමාදන් වෙන්න. එතකොට බඹසරත් එක්ක සීලයේ තියෙනවා කේලමින් පරුස වචනෙන් හිස් වචනෙන් මිත්‍යා ආජීවෙන් වැළකීලා ඉන්නවා ඒ සීල් පදාට. තව කෙනෙකුට පුළුවන් උපෝසතේ සමාදන් වෙන්න. සීල් පද 8. එතකොට බඹසරත් එක්ක විකාල භෝජනෙන් වැළකෙනවා, නැටුම් ගැයුම් ඇයුම් විකාර දර්ශන මල්ගන්ධ සුවඳ විලවුන් දැරීමෙන් වැළකෙනවා, උස්සාසන මහාසයන වලින් වැළකෙනවා. හැබැයි සූත්‍ර දේශනාවක ගිහි දස සීලයක් ගැන මම දැකලා නැහැ. අටුවාවෙත් දැකලා නැහැ. ඉතින් මේ නමුත් අපි තව කියවන අපි තවම ධර්මය ඉගෙන ගන්න පිරිසක් විදිහින් ඒකාන්තව මම කියන්නේ. නමුත් දැකලා නැහැ මෙතෙක් කියවපු ධර්මයකින්. නමුත් ගිහි මිනිස්සු දස සීලේ සමාදන් වෙනවා. එතකොට ඒ කාල වකවානුවේදී මිල මුදල් පරිහරණයෙන් ඈත් වෙලා ඉන්නවා. ඒක දස සීලේ. තව සමහර අය මෙත්තා කරුණා මෛත්‍රියෙන් වාසය කරනවා කියලා අට සීලයට අමතරව තව සිල් පදයක් සමාදන් වෙනවා. නවාංග උපෝසතේ කියලා. එහෙම සීලයක්ත් තියෙනවා. තව සීලයක් තියෙනවා. ඒ සීලයට කියනවා මේ පාටිහාරී සීලය කියලා. මේ පාටිහාරී සීලය කියලා කියන්නේ උපෝසතයේ සමාදන් පෝය අදන කලින් දවසෙත් උපෝසත සීල් සමාදන් වෙනවා, එදාට සීල් සමාදන් වෙනවා, පහුවදාට සීල් සමාදන් වෙනවා. දවස් 3ක් සීල් රැකෙනවා. ඊළඟට තව සීලයක් සමාදන් වෙනවා පාක මේ මොකද්ද මේ මාසෙකට දවස් 8ක සීලයක්. ඒ කියන්නේ දවස් 2 සීල් රැකෙනවා. ඕන්න ඔහොම සීල් රැකීමක් තියෙනවා ගිහි මිනිසුන්ට. එතකොට ඇත්තටම බුද්ධ ශාසනේ ඔයාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අනේ ওই කියන සීලේ මේ ජීවිතේට එකම දවසක් හරි හැම සීලයක්ම රකින්න නැත්තම් නේ. දැන් ඇත්තටම ওই මම මේ කියන කල් සමහර අය ඒ වගේ සීල් තියනවා කියලාවත් දන්නේ. අපි ධර්මයේ ගුරු ඇසුරෙන් ධර්ම ඉගෙන ගන්න කල් ඕක දන්නේ. මට පුදුම හිතුණා අර පාටි හරි සීලිය ගැන. අර දවස් 3ක් රකින්න එක ගැන ඉගෙන ගන්නකොට මට පුදුම හිතුණා අනේ අහිංසක මිනිස්සු මේවා දන්නේ නැණි කියලා. පින්වන්ත අය ඉසේ සීල් රකිත්වා. ඊළඟට තව තියෙනවා සීලයක්. ඒ තමයි සමහර අය සීල් රකින්නකොට ගොඩාක් පන්සල්වල කියන්නේ පන්සල්වත් අසුපුවල ගොඩාක් අය හවස 4ට සීල් පවාරණය කරනවා. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා සම්පූර්ණ සීලයක් වෙනකොට පූර්ණ සීලයක් රැකෙන්නේ 35න්. 35න් කියන්නේ පැය 24න්. සිංහල ක්‍රමයට 35. අද උදේ සමාදන් වුණා නම් පහුවදා උදේ වෙනකල්. ඒ විකාල භෝජන සිල්පදයේ සමාදන් වුණොත් එහෙම රැය පහන් නැතුනම පහුවදා අරුණ නැගිනකල් මේ ඉන්න ඕන ආහාර ගන්න නැතුව. දැන් මේක සිල්පද සමාදන් වෙලා 4ට සිල් පවරන ගිහලා රැයට හොඳට සප්පයන් වෙනවනේ. එතකොට ඒ සීලේ සම්පූර්ණ නැහැ. සීලේ සම්පූර්ණ නැහැ. තව තියෙනවා ඊළඟට තමයි සිල් අපි කියමු උපෝසතය සමාදන් වුණා. සමාදන් වුණාට පස්සේ කරන්න ඕන ටිකක් තියෙනවා. ඒ සීලයේ සමාදන් වෙන්නේ රහතන් වහන්සේලා අනුගමනය කරලානේ. එතකොට එදාට කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න ඕන. එතකොට අර සීලයේ නැමැති මණික උපදැමෙනවා ඒකින් කරුණාව මෛත්‍රියෙන්. ඊළඟට සීල්පද සමාදන් වුණාට පස්සේ අනිත් අයට උපකාර කරන්න ඕන. තව මම දැක්ක එක දේශනාවක තියෙනවා කොයි හරි අටුවා විස්තරයක උපෝසතයක් සම්පූර්ණ වෙනවා කියනවා. පැය 24ක් උපෝසතේ රැකලා පහවදාට සංඝයාට දානයක් දීලා තමයි කියනවා එයා සිල් පවාරණය කරන්න. සාංගික දානයක් දීලා. එහෙමත් සීලයක් තියෙනවා. එතකොට කෙසේ නමුත් එක සිල්පදයක් භාගයක් රැකලා කෙනෙකුට වෙච්ච කතාවක් මේ තියෙන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සෙවත් නුවර ජේතවනාරාමයේ. උපෝසතයේ සමාදන් වුණ උපාසක පිරිසක් සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ආවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළා. හරි අගේ යුව සිල් ගත් එක නම්. උපෝසතේ සමාදන් වෙච්ච එක හරි අගේ කියනවා උපිය මේ පින්වත්නි මේ උපාසකවරුනි උපෝසතේ සමාදන් වුණාට පස්සේ මෛත්‍රී කරුණාවෙන් ගත කරන්න කියන. ගුණධර්ම දියුණු කරගන්න කියන. සිල්පද ගැන සිහියෙන් ඉන්න කියන. කියනවා උපාසකවරුනි සම්පූර්ණයෙන්ම දවසක් සිල් රැකීම ගැන කවර කතාවද? අර්ධ උපෝසතය. උපෝසතෙන් භාගයක් රැකලා අතීතයේ කෙනෙක් මහා සැපේට පත් වුණානේ කියලා කිව්වා. අනේ ස්වාමීනි ඒක මොකද්ද කියලා ඇහුවා. ආන් මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ගංගමාල ජාතකේ වදාළේ. ගංගමාල කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ නමක්. ගංගමාල. අද ගංගමාල ජාතකේ. ඊට පස්සේ කියනවා ඉස්සර බ්‍රහ්මදත්ත රජුගේ කාලේ නගරේ හිටිය සුචි පරිවාර කියලා මහා සිටාන කෙනෙක්. ඒ සුචි පරිවාර සුචි පරිවාර කියන්නේ පිරිසිදු පිරිවරක් ඉන්න සිටුවරයා. ඒ සිටුවරයා උපෝසතේ සමාදන් වෙනවා පොයේ දවසට. එතකොට එයාගේ වැඩ කරන සේවකයෝ පවා උපෝසතේ සමාදන් වෙනවා. යා ඒ සිටු මාලිගාවේ කෙනෙක් වැඩට ගන්නවා නම් සිටුවරයා කියනවා පොයට සිල් ගන්න පුළුවන් නම් විතරක් උඹලා මංගව වැඩ කරපල්ලා නැත්නම් උඹලා වෙන තැනක වැඩ හොයාගෙන පලයල්ලා. ඉතින් කට්ටිය ඔක්කොම පොයට සිල් ගන්නවා. උදේම නැගිටලා මං අද දවසේ උපෝසතේ සමාදන් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඊට පස්සේ කලින්ම කාලා බීලා වැඩපල කරගෙන පාඩුවේ දාට ඉන්නවා. මෙන්න මේ කාලේ අපේ මහා බෝධිසත්වයෝ දුප්පත් පවුලක ඉපදුණා. දුප්පත් පවුලක ඉපදිලා මේ තරුණයන් රස්සාවක් හොයාගෙන අර සිටු මාලිගාවට ගියා. ගිහිල්ලා සිටුතුමා හෙව ඇයුම් බාවේ රස්සාවක් හොයාගෙන වැඩපල කරන්න පුළුවන්. හැබැයි සිටුතුමා කියනවානේ අනිත් අයට උඹ සිල් රැකෙන්න පුළුවන් නම් වරෙන් කියලා. මේ මනුස්සයා දැක්කට පස්සේ ඒක කිව්වේ නැහැ. දුප්පත් අහිංසක මිනිස්සේ ඇඟේ හවි හත්තිය මන්දි මෙයාගේ. ඊට පස්සේ කිව්වා උඹ එහෙනම් මෙහි වැඩ කරපන් කියලා. හැබැයි සිල් ගන්න කතාව කිව්වේ නැහැ. ඔන්න දැන් මේ මිනිස්සයා උදේම වැඩට එනවා. හවස් වෙලා ගෙදර යන්නේ. කොයි හරි අගුපිලක හරි ඉන්න පුළුවන්. හොඳට වැඩ කරනවා. දර පලනවා. වතුර ගේනවා. ඔක්කොම කරනවා. ඔන්න පෝයක් ආවා. පෝයක් ආපු දවසක රජතුමා මේ සිටුතුමා ගෙදර ආයිටි කිව්වා මේ අපි එහෙනම් අද උපෝසත සමාදන් වෙමු කියලා සමාදන් වුණා. ඔන්න යාලා කලින්ම උයලා පිළලා සිල් සමාදන් වුණා. ඊට පස්සේ අරයා දැන් ගෙදර ගිහිල්ලා ඔය රවුමක් ගහලා හිමීට නෙන්නේ යා. එයාට මේක ඇහුන්නේ නැහැ. එයාත් ඇවිල්ලා කෙලින්ම වැඩ කළා. වැඩ කරලා මෙයා ඔන්න කලින් පුරුද්දට එකට දෙකට විතර වාගේ කෑම කන්න ගියා. ඒසකට කෑම කන්නේ එක බත් පිඟානක් තියෙනවා. වතුර එකක් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. ඒකට කෑම ගැන බලන කෙනත් ඇවිල්ලා එතන ඇවිල්ලා කන්න කියලා දුන්නා මෙයාට. හැබැයි වෙනදා මේ ශාලාවේ කට්ටිය පිරිලා කෑම කන්නේ. මේ වෙලාවට කෑම කන සද්දේ වතුර ගේන සද්දේ පිඟන් වල සද්දේ ඇහෙනවා. මොකක්වත් නැහැ. මෙහා ඇහුවා මොකද අද මේ සද්දයක් නැත්තේ. ඊට පස්සේ අපි සිටු මාලිගාවේ ඔක්කොම සිල් අරන්නේ බං ඉන්නේ. ඊට පස්සේ මොකද ඒ සීලිය ඇහුවා. අනේ ඒවා හොඳට විස්තර කරන්න තේරෙන්නේ අපේ සිටුතුමාට කියලා. සිටුතුමා කිව්වා අපි මෙහෙමයි උපෝසතේ සමාදන් වෙන පොයේට. එතකොට අපි 12න් පස්සේ කියන්නේ ඉර මද්දහන වුණාට පස්සේ අපි ආහාර ගන්නෑ. ඊට පස්සේ ප්‍රාණඝාතයෙන් වැළකීලා හොරකමෙන් වැළකීලා බඹසර රකිමින් බොරුවෙන් වැළකීලා සුරාවෙන් වැළකීලා විකාල භෝජනෙන් වැළකීලා විකාර දර්ශන නැටුම් වලින් වැළකීලා උස්සාසන පරිහරණය කරන්න නැතුන් අපි එදාට ඒ දවසේ මේ රැය පහන්නනතුරුම ඉන්නවා. ඕක තමයි අපේ උපෝසතේ කියලා කිව්වා. ඊට පස්සේ ගුවානේ සිටුතුමනි මටත් ඕනේ උපෝසතේ. ඇයි අරයට හිතුණා දැන් මේකේ තියෙන මේ ජාතක කතා විස්තර කරද්දී මෙයා කල්පනා කරන ඔක්කොම සිල් ගනිද්දී ඇයි මං සිල් ගන්න නැත්තේ? ඔක්කොම සිල් ගත්තනම් මමත් ඇයි සිල් ගන්න නැත්තේ? මා සිල් ගන්නවා කියලා 16කටත් එහෙම හිතුණානේ. අද ගෙදර අම්මා සිල් ගන්නවා, තාත්තා සිල් ගන්නවා, පුතාට සිල් ගන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට අම්මා සිල් ගන්නවා, පුතා සිල් ගන්නවා, ගෙදර ඔක්කොම සිල් ගන්නවා, තාත්තා පන්සලකට යන්න කැමති නැහැ. සමහර ගෙවල් වල තියෙනවා තාත්තා සිල් ගන්නවා, පුතා සිල් ගන්නවා, දරුවෝ සිල් ගන්නවා, අම්මා කැමැතිම නැහැ. අඩුම ධර්ම මේ වගේ දාසයකුට තිබ ඥානවත් තියෙන්න්න ඕන. මේ ඔක්කෝම ගුණයක් දියුණු කරනවා නම් ඇයි මං ඒක කරන්න ඇත්තේ කියලා. ඔය සාමානය මේ ඔය මේ පාටියකට යන්නකුට බලන්න ඔයාලත් යන්නන මාත් යන්නම් කියලා උඩ දාගෙන යනවා. මේ වගේ ගුණධර්මයකට යනකොට ඔයාල ඔයාල යන්න ඔයාල යන්න කියන. සීල් ගන්න එක හරියට ගංවල තියෙනවා මරණාධාර සමිතිය වගේ. අපි යහන උපාසක මහත්තය සිල් ගන්න, අපි නෝන සිල් ගන්න උත්සාහවෙන්නාස. දැන් අපි ඇහුවේ ඔබතුමා සිල් ගන්නවද කියලා. ඇයි අර මරණාධාර සමිතියට එකෙක් කියවෝ මැතිනේ. ඒ වගේ එත නෝනගේ සීලෙන් එල්ලිල නෝනගේ සීලෙන් නෝනගේ සාරිපොට ඉල්ල යන්න මහත්තුරු ගොඩාක් මේ ලෝකේ සැදී පැදිල ඉන්නවා. ඇවිතින් හැමදාම ඊට පස්සෙ තින් ගෑනුන් ගිල්ලෙන එක හැරනම් වෙන මොකුත් නැහැ. ඒකයි ඒ නිසා දාසයෙකුට තිබ්බ ඥානවත් තියෙන්න ඕන. තව කවුරු හරි ගුණධර්ම දියුණු කරගන්න ඕන නම් එයාලගේ මානෙන් එළිය බලන්න නැතුව තමනුත් යන්න ඕන එකට. ගුණවත් නම් සත්පුරුෂණා ඊට පස්සේ මේ දැන් ඔන්න 16ත් කිව්වා මම සිල්. ඊට පස්සේ කිව්වා සිටුතුමා එහෙනම් උඹට දැන් අර්ධ උපෝසතියක් තියෙනවා. ඇයි උඹට දැන් අද සිල් මේ අදිෂ්ඨාන කරගෙන නැහැ නේ උදේ වරුවේම? දැන් සිල් ගත්තොත් හෙට උදේ වෙනකල් අර්ධ උපෝසතියක්. එහෙනම් උඹ හොඳට රැකපන් කිව්වා. දැන් ওই ටික ඔක්කොම කතා කළේ බත් ටික කාලා නෙවෙයි. ඒ වෙලාවම සිල් සමාදන් වුණා. අද මිනිස්සුෙකුට ඔහොම කිව්වා නම් සිල් සමාදන් වෙන්න කියලා. පොඩ්ඩක් ඉන්න මං කාලා එන්න. කාලෙන්නම් කියනවා. අපි වුණත් කියන්න ඉඩ තියෙනවා පුතේනම් කාලා එන්න ඉක්මනට ඊට පස්සේ සීල් සමාදන් කරන්න. එහෙම නෑ. සීලිය කියන්නේ කැපවීම. සීලිය කියන්නේ කැපවීම. ඇත්තටම කැපවීම. අර විශ්වවිද්‍යාල ළමෙක් අසුපෝ කැවිලා නැවතිලා ඉඳලා ඒ ළමයා අමාරුම දේ තමයි රැයට කන්න නැතුව ඉන්නේ. ඊට පස්සේ අපි කිව්වා නෑ නෑ එක දවසක් රකින්න සීලිය කියලා උනන්දු කෙරුවා. ඊට පස්සේ ඔන්න දැන් ඔන්න හොඳට ඉන්නවා. හවස අපි හවස වන්දනා ඉවර වෙලා ආවාසයට එනකොට කුසිය පැත්තේ සද්දයක් ඇහුණා. බලනකොට කුසිය ගිහිල්ලා මෙයා බිස්කට් ටිකක් කිරි ටිකක් හදාගෙන දැන් මෙයා කනවා. ඊපස්සේ මම අපි කිව්වා දැන් උඹ සීල් සමාදන් වුණානේ. අනේ ස්වාමීන් වහන්සේ අර අද උඩ වන්දනාවේදී අර සිල් ගත්ත නැති අයට පන්සිල් දෙනකොට මට කියවුණා. එතකොට මං මට හිතුණා දැන් මං පන්සිල් කියලා මං ඉක්මනට ඇවිල්ලා කෑවා කෑවා. එතකොට සමාදන් වන උපෝසතේ කියන්නේ පන්සිල් කියවුන පළියට උපෝසතේ නැති වෙන්නේ. උපෝසතේ පවාරණේ වෙන්න නම් තමන්ම හිතලා මං දැන් උපෝසතේ පවාරණේ කරනවා කියලා පංචශීලයේ සමාදන් වෙනවා. කියවුන පළියට සිල් නැති වෙන්නේ. එහෙමනම් දැන් අපි ඔය ඇත්තට පන්සිල් දෙනවනේ. එහෙම දුන්නා කියලා අපේ මහානකම අපේ උපසම්පදා සීලිය නැති වෙනවද? උපෝසතේ සමාදන් වෙච්ච උපාසකයි තව කෙනෙකුට පන්සිල් දුන්නා කියලා එයාගේ උපෝසතේ නැති වෙන්නේ. තමන්ගේ අදිස්ථානියත් එක්ක උපෝසතේ තියෙන්නේ. ඒ නිසා සමහර අය ඔය නිකන් ඇත්තනම සීකල්පනාව මදි වෙලා උපෝසත සීල් සමාදන් වෙච්ච අයටත් පන්සිල් කියවෙනවා අනිත් අය පන්සිල් දෙනකොට. නමුත් එහෙම කියවුන පළියට පන්සිල් මේ උපෝසතේ පවාරණය වෙන්නේ නැහැ. තමන්ම හිතලා උපෝසතේ පවාරණය කරනවා. ඊට පස්සේ ඔන්න දැන් කැපවීම මෙයා ඔන්න උපෝසත සමාදන් වෙලා ඔන්න ආයේ වැඩ කළා. වැඩ කළා රෑවෙනුට ඇඟට අමාරු කෑම නෑනේ. එහෙම තියෙනවා. අද අපිටත් එහෙමයි. අපිට දැන් සාමාන්‍යයෙන් අපි උදේ දවල් වෙල් දෙකයිනේ. සමහරට උදේ වළඳතල දවල් වළඳුවේ නැත්තම් මේ ඔන්න රෑට වෙවුලන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න වතුර ටිකක් බිබී හරි ඉන්නවා. ඊට පස්සේ පහුවදා දානෙත් වළඳුනොත් එහෙම කලන්ත හැදෙනවා. පුදුම එකක් මේ උදේ දානේ කොච්චර වැඩිපුර වැළඳුවත් තව වේලක් නැති වෙච්ච ගමන් වෙවුලන්න ගන්නවා. අද කාලේ ආහාරයේ අර තියෙන පෝෂණය ඒකට කියන්නේ මොකද්ද? පෘථිවි රසය නැතිලා තියෙනවා. බුද්ධ කාලේ එක බත් පිඩකින් ඉන්න පුළුවන් දවස් දෙක. බුද්ධ කාලේ එක බත් පිඩක් වළඳලා දවස් 7ක් හිටියා. මගේ බුදුරජාණන් වහන්සේ එක මොන් ඇටයක් වළඳලා දවස් 15ක් හිටියා. අද කාලේ නෑ. ගොඩාක් වෙනස්. ඊට පස්සේ පින්වත්නි මොකද උනේ? ඔන්න දැන් මෙයා දැන් ඉන්නකොට දැන් රෑ වෙනකොට අමාරුයි. ඒ දුර්වල චරිතෙනේ ශරීරේ. ඊට පස්සේ ඇඟ වෙවුලලා මෙයාට වාතය කිපුණා. බඩ දැන් පෙරලි පෙරලි ඉනෝ කෑ ගහනවා මෙයා. ඊට පස්සේ අනිත් අය මොකද කළේ? කැඳ හදලා කැඳ වතුර හදලා එහෙම කළා ගෙනත් දුන්නා මෙයාට. අද කාලෙනම් එහෙම කියනවනම් ගිලනාට අනාපත්ති කියලා ඕන උපාසකයාම කියනවා. ඉතින් එයා තමයි දැන් විනය දන්නේ අද කාලේ. හාමුදුරන්ටත් වැඩි විනය දන්නේ ගිහයිනේ. ඊට පස්සේ ගිලනාට අනාපත්ති. දැන් දොස්තරවරු කියනවනේ හාමුදුරනේ ලෙඩ වුණාට කෑවට කමක් නැහැනේ. බුදුහාමුදුරු කෑවට කමක් නැහැ කියලා කියලා තිනවනේ. මේක වරඳලා රැට මේ බෙහෙත් වල දාන්න රැට කන්න කියනවා. මේ දොස්තරයා කොහොමද දන්නේ සීලියා? එහෙම ගිලනාට අනාපත්ති කියලා එහෙම බුද්ධ දේශනාවක නැහැ. ඒ සිල්පදේ නැහැ. අනිත් තැන්වල තියෙනවා. විකාල භෝජන කතාවේදී ඒක නැහැ. ඒක පුදුම එකක් විකාල භෝජන කියන්නේ. ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා බෙහෙතක් ගන්න දොස්තර නියම කරනවා කැඳක් බොන්න කියලා. දොස්තර නියම කරනවා. එතකොට ඒ බෙහෙතට පත්තියන් ඒ කැඳ කැඳත් එක තමයි බෙහෙත ක්‍රියාත්මක වෙන්නේ. ආන්න මේ වෙලාවට කරන්න කියනවා බත් තම්බන්න කියලා. තම්බල පෙරලා වතුර ටික බොන්න කියනවා. හැබැයි බත් පොඩි කරන්න එපා කියනවා. මොන් අට වතුරෙන් සප්පායම් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර දෙන බෙහෙත ක්‍රියාත්මක වෙන්නේ සක්‍රිය වෙන්නේ මොන් අට වතුරත් එක්ක. මොන් අට තම්බලයි වතුර ටික පෙරලා බොන්න කියනවා හවස් කාලේ. හැබැයි මොන් අට පොඩි කරන්න එපා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන දොස්තරලක් මොනවද දන්නේ? අද කාලේ කියන්න බෑ. මොකද අපි එකක් කියනකොට ඊළඟට එන එක්කෙනා තව එකක් කියයි. පාඩුවේ බෙහෙත් ටික නම් අපි එනවා. ඊට පස්සේ මෙවන දැන් කැඳ ටිකක් මේ වාගේ වුණා. ඒ ගෙදර එක කැඳ ටිකක් හදාගෙන ඇවිල්ලා කිව්වා එහෙනම් මේ බෙහෙත වන්න. මෙයා මේ වේදනාවෙන් පෙරලි පෙරලි මේ මනසට කිව්වා මං උපෝසථේ සමාදන්. ඒස මං අද කන්නේ කැඳ වොන්නෙත් නැහැ කිව්වා. මං උපෝසථේ සමාදන් වෙලා ඉන්නේ කියලා වේදනාවෙන් හිටියා. ඊට පස්සේ පහුවද එළි වෙනකොට පෙරලි පෙරලි ඉන්නවා. ওই වෙලාවේ කරුමී කියන්නේ රාජතුමා රාජශ්‍රීයෙන් පිරිවර සහිතව අර සිටු මාලිගාව ඉස්සරහෙන් උදේම ගියා. වේදනාවෙන් පෙරලි පෙරලි ඉන්න මිනිසයා බැලුවා පාර දිහා. රජ්ජුරුව රාජශ්‍රීයෙන් යනවා. මේ වේදනාව අස්සී මේ මිනිසයාට හිතුණා. අප්පා රජ්ජුරුව ඉඳින සැප කියලා. ඔකෙම මැරුණා. අරද උපෝසතයක් භාගයක් දවසක භාගයක් සිල් රැකලා ඒ මිනිසයා මැරුණා. මැරිලා පහවදා ඒ මේ මැරිච්ච ගමම්ම ඉපදුණා රජතුමාගේ බිසවගේ කුසින්. අර රාජ සම්පත්තියට හිත පිහිටවපු නිසා. දැන් රාජකුමාරේ ඉපදුණා. රාජකුමාරේ පෙර ජීවිත පේන්න පටන් ගත්තා. ඊට පස්සේ පෙර ජීවිත පෙමුට අර්ධයක් දවස් භාගයක් සිල් රැකපේක. දැන් ඇත්තටම ඔහොම ඔච්චර එහෙම ඒ මෙහෙම එකක් සිද්ධ වෙච්ච එකේ එතකොට හරියට උපෝසථයක් රැකලා දවසක ඒ සීලේ මේ සිහි කර කර මම හොඳට උපෝසථය රැකපු කෙනෙක් කියලා කොච්චර වාසනාවක්. ඒ නිසා අද මේ ධර්මය අහලා ඊළඟට එන පෝය ඉඳලා හරියට 35ක් සීල් රැකලා ඒකම සිහි කර කර ඉන්න. පින්වත්නි මේවා දන්නේ නැති නිසා සීල් රකින්න කැමැත්තෙන් සිල් ගන්න යන අයත් හවස හතරට සිල් පවරණය කරලා ගියා. දන්නේ නැහැ. දන්නේ නැහැ. මේවා දන්නේ නැති නිසා දැන් විකාල භෝජනී කියන්නේ අපිට උගන්වුවේ ඒ කාලේ හපල කන්න එපා කියලා. ඒ නිසා මං අම්මලාට කිව්වා එහෙනම් මං සිල් අරන් ඉන්න දවසට හවසට සවු කැඳගෙන ඉන්නලා. මොකද හපන්න දෙයක් නැහැ ගිලින්ද විතරයි දෙන්නේ කියලා. ඊට පස්සේ ඔය වගේ ඊළඟට අපි ඒ කාලේ දන්සල් දෙනකොට දන් නැතුව කැඳ දන්සල් දුන්නා. බත්නි කන්න හොඳ නැති 12න් පස්සේ කියලා. කැඳ දුන්නා. මිනිස්සු උපාසකම්මල පින් දීදි බුදු වේවා කිව්වා. එහෙම කැඳ බිව්ව හවස තුනට උපාසකම්මල ඒ කාලේ. දන් නැහැ. අදටත් ඔය චෛත්‍ය බෝධින්නාන්සේ ළඟ මිනිස්සු සිල් ගන්නවා. සමහර ආයතන වලින් ඔය පාන්දරම ගිහිල්ලා පාන්දර හතරට හතරමාරට කැඳ දෙනවා බනිස් එක්ක. මිනිස්සු කනවා බොනවා. තව පහවදාට එලි වෙලා නැහැ. අපරාධ දැකපු සීල එක පැයකින්. හේතුව දන්නේ නැති නිසා. එහෙම ඔය විදිහට දන්නේ නැතුව අවබෝධයක් නැතුව සිල් රකින්නවා. සීල් රකින්නවා කියලා ඉතින් ඒ සිතවිල්ලට පින් රැස් වෙනවා. ඒ කැපවීමට පින් රැස් වෙනවා. නමුත් ධර්මානුකූලව සීලය රැකෙන්නේ. ඒ නිසා ගෙවල් වලට තුරුස්නාවෙන් දරුවන්ට තුරුස්නාවෙන් මැරිලා ඉතින් අර ප්‍රේත ලෝකෙ ඉපදෙනවා. ඉතින් මිනිස්සු කියනවා කෝ ඉතින් සීල් රැක්කා පෙරේතෙක් කියලා නීපදෙනි කියනවා. සීලේ වැරද්ද නෙමෙයි තියෙන්නේ, අවබෝධයක් නැතිකම. අවබෝධයක් නැතිකම. ඊට පස්සේ ඔන්න දැන් ඔන්න මෙයා රජකමට මේ රජපුත්‍රයෙක් වෙලා ඉපදුනා. රාජපුත්‍රයාට පෙර ජීවිතේ පේන්න ගත්තා. පෙර ජීවිතේ පෙන්ලා මෙයාට නිතර නිතර කියවුණා, අනේ මොනතරම් කුඩා පිනක විපාකයක්ද මේ, පොඩි පිනක් මේ අප්පා විපාක දුන්නේ මේ කියලා නිතර නිතර කියනවා මේ රජකුමාරයා. ඉතින් අනිත් අයට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඔන්න ওই විදිහට රාජකුමාරයා වැඩිලා එයා රජකමට යනවා. ඔය අතරේ තව සිද්ධියක් වෙනවා. දුප්පත් ඒ රටේ රජතුමාගේ රටේ දුප්පත් තරුණයක් සමග දුප්පත් තරුණියක් සමග විවාහ වුණා. මෙයා කලින් දොරටු පාලකේ. මෙයා ඒ තරුණයා කලින් දොරටු පාලකේ. උතුරු දොරටුවේ තමයි මේ ආරක්ෂාව කළේ. ඒ කාලේ එයාට අඩ කහවනුවක් හම්බුණා. අඩ මස්සක්, කහවනුගුනේ මස්සක් කියන්නේ පුංචි සොච්චම. ඒ අඩ මස්ස මෙයා ඒ දොරටුවේ බිත්තියේ පොඩි සිදුරක් තිබිලා ඒකට දැම්මා. ඔහොම තියෙනකොට මෙයා ඊට පස්සේ පස්සේ කාලේ මාරු කළා දකුණු දොරටුවට. උතුරු දොරටුවේ ඉඳලා දකුණු දොරටුවට යොදුන් 12ක් තියෙනවා. යොදුන් 12ක් කියන්නේ කිලෝමීටර් 120ක් තියෙනවා. ඒ රාජ්‍ය ඊට පස්සේ දැන් ඔන්න දකුණු දොරටුව ළඟ තමයි ගෙදරක් හදාගෙන මේ පවුල ජීවත් වෙන්නේ. උත්සවයක් ආවා. ගෙදර බවලතා කිව්වා, බැඳපු කෙල්ල කිව්වා, මේ ඒයි මේ කීයක්වත් නැද්ද අප්පා, මේ හම්බ කරගත්ත එක මේ උත්සවයට අපි ටිකක් සැනකෙලි කරන්න, මේ ටිකක් කාලා බීලා සුරාවක් අරන් අපි දෙන්නට ජුලි ඉන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ කිව්වා තියෙනවා කිව්වා. නිධානයක් තියෙනවා. කීයක්ද කියලා ඇහුවා. අඩ මාසක්. කොහෙද තියෙනවා? උතුරු දොරටුවේ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් මංගාවත් අඩ මාසක් තියෙනවා. මගේ අඩ මාසෙන් සුවඳ අරන් අපි සුවඳ විලවුන් ඇඟේ සවරාගෙන ඉතුරු අඩ මාසෙන් සුරාව අරන් බීලා ජොලියේ මේ අපි දෙන්නා කරට අත දාගෙන සැනකිලි කරමු කිව්වා. දැන් මේ වාගේ තව ඉතින් ඒව කියන්න දුවා මට කියන්න බෑ. අර කොල්ලට පිස්සු හැදුනා. ඊට පස්සේ කිව්වා හරි හරි හිටපන් මං අද මාස අරන් ඉන්නම් කියලා. දැන් යනවා. දැන් ඉන්න තැන ඉඳලා උතුරු දොරටු කොච්චර දුරයිද? යොදුන් 12. දැන් ඔන්න මෙයා සින්දු කිය කියා මලක් අතට අරන් කරක කරක දැන් උදේම පිටත් වුණා. රජතුමාගේ මාලිගාව ළඟට එනකොට මහා හද්දා අවුව. පිච්චෙන අවුව. පොළොවේ මිනිස්සෙන් නම් අඩිය තියන්නේ ඒ වෙලාවට. වැලි පොළොව. මේ වැලි පොළොවේ නට නට මිනිස්සුක් යනවා සින්දුවක් කිය කියා. කියා මොන හරි කී කී යනවා ඇති. අනේ යනවා නම් අනේ මං අරන් කී. මොන හරි කී කියා දැන් යනවා. එහේ ඒතකොට රජුරෝ මාලිගා ඉඳලා බලා හිටියා මේ කට අවුවේ. මිනිස්සු පොළොවේ අඩිය තියන්නේ නැති වෙලාවේ. වගාක් නැතුව. ඒක දැනෙන්නවත් නැතුව සින්දු කිකියා මොකද මේ යන්නේ? ගෙන්නවා. ගෙන්නලා ඇහුවා උඹ මේ කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ මේ පොළොවේ නම් මිනිස්සු කඩිය තියන්නේ රත් වෙලා මොකක් වෙලාද මේ දැනෙන්නවත් නැතුව මේ අවුවේ යන්නේ. ඊට පස්සේ කිව්වා රජතුමාට කියනවා මාව ගිනි අවුවෙන් දවන්නේ නැහැ කිව්වා. අර මිනිස්සු කියනවා ගිනි අවුවෙන් මාව දවන්නේ. මගේ හිත දෙවෙන දෙයක් තියෙනවා. ඒක ඒක ඒක වැඩි මීට වැඩි කියලා. ඒ තමයි කෝ රාග ගින්නේ. රාග ගින්නේ මාව දෙවෙන්නේ කියලා. මේ අවුව නෙමෙයි කියලා. ඊට පස්සේ රජතුමා කිව්වා ඒ මොකක්ද හේතුව? ඊට පස්සේ කිව්වා අපේ මායියා මට කිව්වා මේ අපි අද සැනකිලි කරමු මේ සුවඳ තවරාගෙන. උන් දෙ කියපු වචන මගේ රැව් පිළිරැව් දෙනවා කොහිතේ. සමහර වචන තියෙනවානේ එක වචනේ ඇතිනේ. මේ හිත අවුස්සලා දාන්න එක වචනේ ඇති. ඕනම දුකක් විඳින්න එක වචනේ ඇති. ඒකම සිහි කර කර ඉන්නවා. සමහර ස්ත්‍රීන්ට එවැනි හැකියාවක් තියෙනවා. සමහරලාවට එක වචනය කියන අර මනුසේ රට ගිහිල එන කල්ම අර වචනය තමයි සී කරන්නේ අපි නොන එනකට මෙහම කිවවා කිය. සමාට ස්කෝල යන කාලේ ගියපු එක වචනේ මේ රස්සාාව කරලා තවත් කසාදයක් බැඳල තියෙද්දිම තර ස්කෝල ඉන්නකුට කෙල්ලෙක් කියපු වචනේ තවම මතකයි. එයා මෙහෙම කිව්වා කිය. ඒ වගේ සමහර වචන තින මේ ඔළුව කලකුල ඔප්පන් කරන. ඊට පස්සේ කිව්වා මං අපේ මේ මාය මෙහෙම කිව්ව මටනම් ඉවසිල්ලක් නෑ ඉතින් කිය. ඊට පස්සේ කිව්වා උඹ කොහෙද යා කියන නිධානය හොයාගෙන යන්න. දස රජ්ජුරු හෙව්වා එම්බා පුරුෂය උඹගේ නිධානය උතුරු දුරට කිව්ව අපේ එතකොට උඹ ඉන්නේ යොදුන් 12 කිලෝමීටර් එකසීසන්. ඒ මහා නිධානයක් බොහොම යන්නේ ඇයි කිව්වා කෝ කරත්ත කියලා කිව්වා නිධානය ගන්න. කරත්ත වලින් ගෙනියන නිධානයක් නැහැ කිව්වා. එහෙනම් කොහොමද කහවණු ලක්ෂය? අනේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා කහවණු මල මේ 50000. එහෙම නෑ රජතුමනි කිව්වා. අඩුකොල වන කහවණුව අනේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා අඩ කහවණුව නෑ කිව්වා. මාස්සක් නෑ කිව්වා. ඊට පස්සේ අහෝ යකෝ අඩ මාස්සක්? ඔව් රජතුමනි. රජතුමා කම්බුලේ අත තියාගත්තා. කිරි අපේ මෙච්චර දුරකක් දුරක්තෝ ආවේ එහේ අඩ කහවනුවටද? එහෙමයි රජතුමනි. ඒක ඇතිකෝ අපිට සුරා වොන්න. රජතුමාට දුක හිතුණා. දුක හිතිලා කිව්වා දැන් මතක තියාගන්න ඕන මේ කතා කිහිපයක් කියන්නේ එකක් තමයි ඒ රජ්ජුරුවෝ එච්චර රාජා ශ්‍රීයකට පත් වුණේ වරුවක් සිල් රැකලා. ඊට පස්සේ දැන් මෙතන යනවා තව වෙන කතා ටික. ඒ තමයි ඊට පස්සේ රජ්ජුරු අහනවා දුක හිතුණා. දුක හිතිලා කිව්වා එහෙනම් ඔබට මං අඩ කහවනවා දෙන්න. ඔබ සතුටින් ගෙදර ඵලයෙන් යන්න එපා. තව යොදුන් ගානක් යන්න තියෙනවා. ඔබ යන්න එපා. ඊට පස්සේ කිව්වා ඔබතුමා හිත සතුටින් දෙන එකනේ මං ඒක ගන්නවා. හැබැයි රජතුමනි ඔය අඩ කහවනු මං කොහොම හරි ගිහිල්ලා ගන්නවා කිව්වා. සමහර අය ඩෝනින්නේ ඒක. ඊට පස්සේ කිව්වා හරි හරි ඒක ගන්න යන්න එපා. දුරයි මේ කහවනුවක් දෙන්න. මේ කහවනුවක් දෙන්න කැමති වුණේ. කිව්වා හරි ඒකත් දෙන්න ඔබ වහන්සේ. මං හැබැයි අරකත් ගන්නවා. ඊට පස්සේ කිව්වා කහවනු ලක්ෂයක් උඹට දෙන්නම් කව වැඩි කළා. රජතුමා හිත සතුටින් දෙන නිසා කහවනු ලක්ෂෙත් මං ගන්නවා. නමුත් අරක මං තිබ්බකනේ එකක් ගන්නවා. දැන් ඔය සාමාන්‍යයෙන් අපි ඉන්නකොට අපි ඔය ගම් පළාත් වලින් අසරණ අය එහෙම එනවා. ඔය දැන් ඔය වැඩපළ එහෙම කරන්න. එහෙම වුණාම ඊට පස්සේ වුණා අපි වැඩපළක් දීලා ඒ කටයුතු කරනවා. කරලා ඉන්නකොට ඔනේ මිනිස්සුන්ට මතක් වෙනවා දැන් ගම් වල තියෙනවනේ එක එක සහනාධාර දෙනේවා. පින්පඩි. ඒවා සාමාන්‍යයෙන් අද කාලේ පින්පඩියක් කියන්නේ රුපියල් 200ක් විතරනේ. ඊට පස්සේ සමහර වෙලාවට දැන් කොළඹ ඉඳලා ගමට යනකොට සමහර වෙලාවට රුපියල් 500,000ක් යනවා. ආර රුපියල් 510 වියදම් කරගෙන යනවනේ ආර රුපියල් 200 ගන්න. දැන් බැරි වෙලාවත් අපි කිව්වොත් අපි 200 දෙන්නම් කියලා ඒකට කැමති වෙන්නේ නැහැ. මේක තමයි ලෝක ස්වභාවය. ඊට පස්සේ රජ්ජුරුවෝ කිව්වා අතෑරපන් මිනිස්සුෝක. අතෑරපන් රාජකමින් භාගයක් දෙන්නම් කියලා අනකලා රජුරෝ මේක කේස් රැවුල් භාගනවරින් කියලා. කේස් රැවුල් භාගනේද රාජ ඇඳුම් ඇඳලා එක රාජ්‍යයක් දුන්න මාලිගාවක් එක්ක. පින තමයි. දැන් එහෙම වුණානේ අර රුවන්වැලි සෑයට මුදල් දුන්නේ ලක්ෂ ගානක් අර හේනේ ගම අපුහම. එයා සුද්ධෙක් යටතේ වැඩ කළානේ ගාල්ල මාතර පැත්තේ. එයා සුද්ධ යනකොට අර එයාට සම්පූර්ණ වස්තුව දීලා ගියා දරුවෙක්ට වන්. එයා ඊගෙදර වැඩ කරන්න ගිය කෙනා. එයා රුවන්වැලි සෑයට විතරක් අක්කර 100ක් ඒ කාලේ පූජා කරලා තියෙනවා. මුදල් ලක්ෂ ගානක් පූජා කරලා තියෙනවා. මුදල් ලක්ෂ ගානක් කියන්නේ අද කාලේ කෝටි ගානක්. එහෙම වෙනවා. අරයට එහෙම වුණා. දැන් අපිට විශ්වාස කරන්න බැරි වුණාට රජ කෙනෙක් කොහොමද දෙයිද කියලා දුන්නා. ඊට පස්සේ මොකද උනේ? දැන් මෙයා රාජ්‍ය පාලනය කරගෙන ඉන්නවා. දැන් මෙයා මේ කස්සේ. ඊට පස්සේ දවසක් මේ රජවරු දෙන්න උයනට ගිහිල්ලා අර මහරජුරෝ හිස තියාගෙන හිටිය අර අර්ධ දැන් මෙයා කොහොම හරි රජකමටපත් වෙලත් මේ කරත්ත පිට මහා පෙරහැරින් ගිහිල්ලා ගත්තා. මොකද්ද? අඩ කවනු. අඩ මාසක් ගත්තා. ඒ නිසා රජතුමාට නමක් වැටුණා මේ අර්ධ මාසක රජුරෝ කියලා. අර්ධමාසක රජ්ජුරුවෝ. ඊට පස්සේ අර්ධමාසක රජ්ජුරුවෝ මොකද කළේ? උයන ඉන්නකොට රජ්ජුරුවන් නින්ද ගිහිල්ලා අර්ධමාසක රජ්ජුරුවන්ට හිතුණා, මං ඇයි රටින් භාගයක් පාලනය කරන්නේ, මේ කමරුවනම් මේ මුළු රටම මතනේ කියන හිත්වල ස්වභාවය. එක බඩවැල කඩාගෙන ඇවිල්ලා සහෝදරු ඉඩම්ම රණ්ඩුවෙනවා නේද, එක එක අධිරුණියම් කරගන්නවා නේද, පුංචි කාලේ එකට සෙල්ලම් කරපු අය නේද. මේ ලෝක ස්වභාවය, මේ ලෝකෙට ආස කරන්න එපා. ලෝක ස්වභාවය, මේ රාජ්‍යයෙන් භාගයක් දීලා මේ මනුස්ස හිතනම් රජ්ජුරුවන් අරන්වා. හැබැයි ආය ඊ තලයකින් විදින්නා වගේ හිතට ආවා, තොටෝයි සම්පත්ති දුන්නේ මේ රජ්ජුරුවෝට. ආය උස්සපු කඩුව බිම තිබ්බා. තුන් වතාවක් කළ අවසාන දවස් වෙලාවේ කඩුව වීස් කළ රජ්ජුරුවන්ට කතා කළා. කකුල් දෙක ඉඹලා කිව්වා, මට සමාවෙන්න. රජ්ජුරුවෝ හැවෙයි ඇයි කියලා, මට ඔබ වහන්සේ මරන්න හිතුණා. රජ්ජුරුවෝ ඊට පස්සේ රජ්ජුරුවෝ කිව්වා, හරි සමාව දෙනවා, මේ හිත්වල ස්වභාවය මෙහෙම තමයි කියලා කියනකොට ඒ මනුස්සයා කිව්වා, මට නම් ඒ පාරයිතුමනි, මට අද හරියට කලකිරුණා, කිව්වා මේ හිත්වල ඇති වෙන කෙලෙස් ගැන. ඒ නිසා රජතුමනි මම මොකද කරන්නේ, මට මේ කාමය හටගන්න හැටි හිතුණා කිව්වා. දැන් මෙයාට හිතෙනවා කියන රජතුමනි, මේ කාම ආසාව හටගන්නේ හිතන්න. හිතුවේ නැත්තම් හටගන්නේ. රූපයක් බලලා ඒ රූපය ගැන හිතන්න තමයි රාගය ඉන්නේ හිතට. ඒක හිතන්න නැතුව එතනින් අත්හැරියා නම් හිත ඒක වැඩ කරන්නේ නැහැ. සංකල්ප රාගය. දැන් මේක විස්තර කරන්න අපිට වෙලාවක් නැදිනේ. නමුත් සිද්ධාන්තයේ තේරුම් ගන්න. කාම අරමුණක්, රාග අරමුණක්, හිත ඇවිස්සෙන අරමුණක් නැවත නැවත හිතන්න තමයි රාගය ඇවිස්සෙන්නේ, කාමය ඇවිස්සෙන්නේ. දැන් ඔන්න ලොකු අක්කට ඉඩමක් දුන්නා කියලා එක එතනින් ආහා දරුවෝනේ, ඉතින් ඔක්කොටම බෙදුවා කියලා හිතුවනම් හරි, හිතනවා ඔය ඉඩම වටිනවා, ඔය ඉඩමේ හරි යනවා, ඔය ඉඩම පාරට ළඟයි, ඔය ඉඩම ඉස්කෝලේ ළඟයි, ඇයි අම්මලා ඕකිට දුන්නේ ඕක? දැන් නේ දරුව දෙහට ගන්න ඒ ඉඩම දුන්න වෙලාවේ ඔක්කොටම දරුවන්ට බෙදලා දුන්නා කියන තැන නතර කළා නම් ඔච්චර අරුබුද නැහැ. හිතන් තමයි අරුබුද ඇති වෙන්නේ. යමක් හිතනකොට හිත ඇවිස්සෙනවනම් එවැනි දේවල් සිතිය යුතු නෑ. මේක එහෙම සිතන්නේ නැතුව ඒක වහා අත්හරින්නේ නුවණැති පුරුෂයෝ, නුවණ තියෙන අය. ඊට පස්සේ කෝ රජතුමනි, ඒ නිසා මේ කාමිය ඇවිස්සෙන්නේ හිතන්න මට නම් එපා කොහොම මේ රජකම කියලා අර මේ අර්ධමාසක රජ්ජුරුවෝ හිමාලයට ගියා. රජතුමාට පුදුමිතන රජතුමා කියනවා, පුංචි පිනක් කරලා මම රජ වුණා. ඇයි අර උපෝසථය රැක්කේ? ඒ වුණාට මෙයා ඔක්කොම දාලා ගියානේ හිමාලේ. මට වැඩිය මෙයා පින් කරගත්තානේ. ඒ නිසා පින්වත්නි, කෙනෙක් මහාන වෙනවා කියන එකම සුළුපට දෙයක් නෙවෙයි. මේ සිල් දරන් එකරයක් කන්න නැතුව ඉන්න බෑ මිනිස්සුන්ට. අද කාලේ වෙනකොට තරුණ ජෝඩුවක් සිල් ගත්තොත් එහෙම ඒ දවසේ වෙන් වෙලා ඉන්න බෑ. ආයෙ හතරට සිල් පවරණය කළා, ආයෙ පරණ විදිහට යනවා ගෙදරට රැඳ. එහෙම ලෝකයක්. එහි විකේ මහාන වෙලා තරුණ ජීවිතයක් බවසර රකින්නවා කියන්නේ ශ්‍රේෂ්ඨයි. හිතා ගන්න බෑයි අත්හැරීම. ඉතින් රජුරු අරයා මහාන වෙච්ච එක ගැන හිත හිතා ඉන්නවා. ගාතාව කිය කියා, මම පුංචි පිනක් කරලා රජ වුණා, ඔහු සියල්ල අත්හැරලා මහාන වුණා, අහෝ සැපයි කියලා. දැන් බිසවත් අහනවා, මොකද්ද ඔය ගාතාව කිය කිය ඉන්නේ? කියන්නේ ඔය අතරේ රජතුමාගේ කරණ වෑමියා කෙස් බානවා. ඒ කරණ වෑමියා කරන්නේ ඉස්සෙල්ලාම කෙස් ටික බාලා, රජතුමාගේ කෙස් රැවුල් බාලා තැන් තැන්වල තියෙන අනවශ්‍ය ලොම් ගලවලා අයින් කරනවා. අර රැවුල් කපනකොට සිනීදුව කපනවා. රජතුමාට සතුටක් ඇති වෙලා හිතෙනවා, මේකට ගම්වරයක් දෙන්න ඕන කියලා. ඊට පස්සේ ලොම් උදරන්න යනවානේ. ලොම් ටික උදරනකොට හිතනවා, මේකට බෙල්ල කපලා දාන්න ඕන කියලා. ඊළඟ රජතුමා දවසක් බිසවට කිව්වා, මේ අපේ කරණ වෑමියා මොළයක් තියෙන මනුස්සයෙක් නෙවෙයි, ඒකා මං රැවුල කපනකොට මට හිතෙනවා ගම්වරයක් දෙන්න ඕන කියලා. ලොම් මුදුරන්න ගත්තට පස්සේ මට ඕක මරන්න හිතෙනවා කිව්වා. ඕකට දින ඉස්සෙල්ල ලොම් මුදුරලා පස්සේ රැවුල කපුවා නම් මං ගම්වරයක් දෙනවා කිව්වා. බිසව ඉමීට අර ගංගාමාල, එයාගේ නම ගංගාමාල, ගංගමාල කරණමය වැඩිකවා උඹ මෙහෙම කරපා. රජ්ජුරු උඹට වරයක්දේ ඉතකුට උඹ වරයක් විදිට වෙන දෙයක් ගන්නපා. ගාථාව තේරු මාපංකයෝ. ඔන්න කලින් දවසේ ගිය ගවම ලොම් ඉදිරවා. රජ්ජුරු හව උඹ මොකදාද? රජතුමනි කරණයමයක් කියන්නේ අලුත් අලුත් දේවල් කරන කෙනෙක් කියවා. හරි හරි හරි කියලා රැවුල බෑව අවසානේ. සනීපයි රජ්ජුරුවන් කිව්වා උඹට වරයක් දෙන්න. කිව්වා මට වරයක් විදිහට අර ගාථාවේ තේරුම කියන්න කිව්වා. ගාථාවේ තේරුම කියලා දුන්නා. ඊට පස්සේ ගාථාවේ තේරුමේ තිබ්බේ මම පුංචි පිනක් උපෝසතේ රැකලා මෙහෙම වුණා. අරයා සම්පූර්ණ අත්හැරලා මහාන වුණා. කොච්චර යහපතක්ද මේ ලෝකේ අත්හරිනේක කියලා. ඒතර අර ගංගාමාල කල්පනා කළා රජතුමා කියපු දේ. එයාට කාමේ පාවුණා. සත්පුරුෂයෝ අත්හරිනවා. සත්පුරුෂයෝ බදාගන්නේ. සත්පුරුෂයෝ රැස් කරගන්නේ. අත්හරිනවා. අද ලෝකේ දවසින් දවස මොන මොන හරි එකතු කරගන්නවා. එයා මහාන වෙන්න ගියා. මහාන වෙලා ධර්මයේ සීකරගෙන ඉන්නකොට මෙයා පසේ බුද්ධත්වයට පත් වුණා. අවුරුදු පහකින් පසේ බුදුරජාණන් වහන්සේ ඉරිදීෙන් වැඩි ඇයි රාජ්‍යධානියට. රජතුමා හොයාගෙන ගියා. ඊට පස්සේ ගිහිල්ලා එම්බා බ්‍රහ්මදත්ත රජතුමනි ඔබ කොහොමද සුවෙන් ඉන්නවත් කියලා ඇහුවා. අර රජ පිරිවර කිපුණා. ඇයි කලින් කරණමෑ මෙයානේ. ඊට පස්සේ රජ්ජුරුව කිව්වා මුනිවරු ශ්‍රේෂ්ඨයි. ඒ උත්තමයා කොහොම කතා කළත් ඔබලා කිපෙන්න එපා කියලා ධර්මයේ කියන්නේ කිව්වා. අර පසේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. අර බොහෝ දෙනා කුසල් කළ පින් කළ සුභිතිය පන්න. මේ කතාව කියලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එදා අර්ධ මාසක රජ්ජුරුව වෙලා හිටියේ තපස් රකින්න ගියේ. එයා ආනන්ද කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. එදා රජ වෙලා හිටියේ මමයි මහ බෝධිසත්වයෝ. ඒ රජතුමාගේ අම්මා මායා දේවිය බිස්සව රාහුල මාතා කියලා විස්තරය කිව්වා. මේ පසේ බුදු කෙනෙක් පහල කරන තැනට වැඩපිළිවෙල ආවේ දවස් භාගයක් සිල් රැකපු එක. ඒතර බලන්න අපිට සීලිය ගැන කොච්චර දේවල් හිතන්න තියෙනවද කියලා. ඊළඟට කාමයේ ගැන කාම ආසාව වැඩි වී යන්නේ හිතන්න. ඉතින් ඒ නිසා අපිට මේ හිතන එක කන්ට්‍රෝල් කරගන්න තිබුණොත් මේ ලාමක දේවල් ගැන. ඇත්තනම් සකල කාමයේ අත්හැරියා වගේ සැනසෙල්ලක් ඒ කාට හරි මේ ෆෝන් එක අත්හැරගන්න පුළුවන්. අම්මයි තාත්තයි විරසක වෙලා හිටපු පවුලක දරුවාට මම කිව්වා ඒ දරුවා ෆෝන් එකට ඇබ්බැහි වෙලා. මං කිව්වා උඹ ওই ෆෝන් එක අත්හැරියොත් අපි සංගය එකතු වෙලා මේ අම්මයි තාත්තට කරුණු කියලා ඒ අයගේ වැරදි අවබෝධය දුරු කරන්නම් කියලා. කිව්වා හාඳුනේ අම්මයි තාත්තයි ඕන එකක් කරගත්තාම මං නම් ෆෝන් එක ඕන. අද කාලේ මිනිසුන්ට අම්මයි තාත්තයිට වැඩිය වටිනා ෆෝන් එක. එනිසා තවත් කෙනෙක් මරද්දි තවත් කෙනෙක් වීඩියෝ කරන එච්චරයි. අනාගතේ තමන්ගේ අම්මා ඇවිල්ලා තවත් කෙනෙක් තමන්ගේ අම්මට පිහින් අනේදී පුතා වීදී පිරිමි. මේකෙන් ගැලවෙන්න නම් තුනුරුවන් ගැන හිත පිහිටවාගෙන තුනුරුවන් සරණ ගිහිලා සිල් රකින්න පුළුවන්. නිරන්තරයෙන් පංච සීලය රකින්න පුළුවන් නම් බඹසර පුරුදු වෙන පොයට උපුරු තිස් පැයක් රකින්න හරියට. ඒක සිහි කර කර ඉඳී ළඟ පොය වෙනකන් මම 30 පැයක් රැක්කා කියලා. 30 පැයක් කියන්නේ සීල් අනේ සිංහල ක්‍රමෙන් පැය 24. ඊට පස්සේ ඊළඟ පොයට සිල් සමාදන් වෙනවා. ওই විදිහට සීලයක් තිසරණේ පුරුදු කරොත් ඔය පිරිවුණු ලෝකෙ උඩට යන්න පුළුවන්. නැත්නම් ආය ආයම පිරිවුණු ලෝකෙ. ඒ නිසා අපිට සිල් ගුණ දන් දිනු කරලා ගෞතම බුද්ධ ශාසනය පිහිට පිරිසරණ ලබා ගන්නට වාසනාව දානවා.